භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි දැන් බොහෝ කාලයක ඉඳලා මේ භයංකර සංසාරයේ ජන ඉගෙන ගන්නවා මීට කලින් වැඩසටහන වෙලාවේ අපි ලක්ෂණ සංයුත්තේ මුල් සූත්‍ර දේශනා 10 ඉගෙන ගත්තා සූත්‍ර දේශනා 10ක් මේ වැඩසටහන ඉගෙන ගත්තා අදත් අපි සූත්‍ර දේශනා 10ක් ඉගෙන ගන්නවා. එතකොට ඒවා අහනකොට තමයි තේරෙන්නේ මේ සංසාරේ කොයි තරම් භයංකරද කියලා. මේ සසරට වැටි වැටි යන ගමන කොච්චර බියකරද කියලා. ඉතින් ඒ වගේ මේ සමහර ප්‍රේතයෝ තවම දුක් විඳිනවා මේ ප්‍රේත ලෝකේ. ඒක කොච්චරනම් දුක් කන්දරාවක් ප්‍රේත ලෝකේ තියෙනවා. ඉතින් අද දවසෙත් ඒ භයංකර සංසාරය ගැන මුගලම් මහරහතන් වහන්සේ දිවසින් දැක්ක භාග්‍යවතුන් වහන්සේ දිවසින් දුටු ඒ බිය කරු සසර ගැන අහන්ත සලස්වන්නේ මැද පෙරදිග සේවයේ නියුතු පින්වත් ආර්.එම්. කුසුමලතා මහත්මිය ආර්.එම්. ගුණරත්න මහත්මයා එස්.එම්. අනුර සමරකෝන් මහත්මයා ඇතුළු පිරිස දැනට පවතින කොරෝනා වෛරසයේ ව්‍යසනය මේ ලෝකයෙන් දුර වෙලා ඒ රෝගීන් සුවපත් වෙලා සියලු දෙනාට යහපත සැලසෙන්න කියන අදහස ප්‍රාර්ථනාව තියෙන්නේ. ඉතින් පින්වත්නි මේ නැත්තම් බොහෝ පින් රැස් කරගන්නවා බොහෝ දෙනාට මේ සසර ගැන අහන්න සලස්වලා ඒ වගේම මේ ධර්ම දේශනා අහලා එක්කෙනෙක් හරි හැදුණොත්. ඉතින් ධර්ම දේශනා කරන අපටත් පින් රැස් වෙනවා. ඒ වගේම මේ ධර්ම දානේ දෙන පින්වතුන්ටත් පින් රැස් වෙනවා. එතකොට ඔබ දන්නේ නැති ඔබ විදේශ රටක ඉන්නකොට මේ කලබගෑනිය ASCII බණපදයක් අහනකොට තියෙන සැනසෙල්ල ලෝකේ කොහේ හරි ওই වගේ බණපදයක් අහලා සැනසෙනවා. ඉතින් ධර්ම දානේ දෙන අයට කොච්චර පින්ද. ඉතින් ඒ නිසා ඒ ගැන හිතලා සතුටු වෙන්න පළමුවෙන්ම ඉතින් අපි ලක්ෂණ සංයුත්තේ තමයි ඉගෙනගෙන හිටියේ මේ මීට කලින් වැඩසටහනේ. අද ඉතුරු කොටස අපි ඉගෙන ගන්නවා. මේ ප්‍රේත ලෝකයේ එක්තරා ස්වභාවයක්. මේ දේශනාව මේ දේශනා කොටස රජගහනුවර වේළුවනාරාමයේදී තමයි සිද්ධ වෙන්නේ. මොගලම් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ සමග පිණ්ඩපාතේ වඩින්ද ගිජ්ජ කූටයෙන් පහළට වඩිනවා. මොගලම් මහරහතන් වහන්සේ එක්තරා තැනකදී සිනහාවක් පහළ කළා. ලක්කන ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි ප්‍රිය ආයස්මත් මොග්ගල්ලාණන් වහන්සේ ඇයි සිනහාවක් පහල කළේ? ආ ප්‍රිය ආයස්මත් ලක්කන ඒක මේ වෙලාවේ හන්ට එපා. අපි හවස තථාගත බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වඩිනවනේ. ඒ වෙලාවේ එතනදී මගෙන් අහන්න. පින්ඳ පාතේ වැඩලා ඉවර වෙලා හවස් කාලේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වේළුවනාරාමයට වෙලී වෙලාවේ ලක්කන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී මොගලම් මහරහතන් වහන්සේ ගානව ප්‍රිය ආයස්මත් මොග්ගල්ලාන අද උදෑසන ගිජ්ජකූට පර්වතයෙන් බහිනකොට ප්‍රිය ආයස්මතුන් වහන්සේ සිනා වුණා. මේකට කාරණේ මම අහන්නේ හේතුවයි මම අහන්නේ. ඒකට අපිට හේතුව කියන්න. කථාගත බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්නවා. මොගලම් මහරහතන් වහන්සේ ලක්කන ස්වාමීන් වහන්සේට කියනවා ප්‍රිය ආයස්මතුනි මම මේ ගිජ්ජ කූටෙන් බැහැගෙන එනකොට දැක්කනේ මේ ප්‍රේතේ අසූචිවලක වැටිලා ඔළුවත් එක්කම ගිලිලා ඉන්න පුරුෂ රූපේ රූපයක්. ඉතින් මියා වේදනාවෙන් කෑ ගහනවා. ඊටපොට ඒ අසූචි වලේ ඉන්න ඉදිකටු තුඩ වාගේ තියෙන සත්තු කනවා. තව නොයේ ප්‍රාණීන් කනවා. උච්චර දුක් විඳ වේදනාවෙන් කෑ ගහ ඉන්නවා අසූචි වලේ වැටිලා. ඉතින් මම දුටුවා. ඉතින් මට හිතුණා අනේ මෙහෙමත් සත්තුයෝ ඉන්නවනේ. මැරිලා ගිහලා සත්තුෝ මෙහෙමත් වෙලා උපදිනවනේ. ඉතින් මට මෙහෙම හිතෙනවා එතකොට තමයි සිනහ පහල කළේ මං මේ ඉතින් බුදුරජාණන් වහන්සේ විලාවේ දේශනා කරනවා පින්වත් මහණෙනි මමත් ඔය මේ ප්‍රේතයාව දුටුවා නමුත් මම ඒක කිව්වේ නැත්තේ සමහර මිනිස්සු ඉන්නවා මේ තථාගතයන් වහන්සේ කියන දේ ගැන සැක හිතෙනවක වෙන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම කියන දේ කවුරු හරි පිළිගත්තේ නැත්නම් එයාට ඒක බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස පවතිනවා. නමුත් දැන් ශ්‍රාවකෙක් ඉන්නවා සාක්ෂි පිණිස. සංඝයා ඉදිරියේ මේ ප්‍රකාශ කළේ. ඒ නිසා පින්වත් මහන්නේ මම කියන්නම් මේ ප්‍රේතයාගේ සසරේ ස්වභාවය. ওই ප්‍රේතයා කලින් ජීවිතයක රජගහනුවර හිටපු අනුන්ගේ අඹුවන් සමග වරදේ හැසිරෙන මිනිහෙක්. වැරදි කාමසේවණිය කරපු කෙනෙක්. ඔය පුජ්‍යලයා ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණනක් අවුරුදු 100 ගණනක් අවුරුදු දහස් ගණනක් අවුරුදු ලක්ෂ ගණනක් නිරේ පැවුණා. බොහෝ කාලයක් නිරේ වෙහිලා වෙහිලා අන්තිමේදී ඕන ප්‍රේත ලෝකේ අසූචි වලක ඒ සැප විඳින්න නිකී අසූචි වලක කිඳා බැහැලා ප්‍රාණීන් කකා අප්‍රමාණ සැප විඳිනවා. කුම්බන සැපයත් අසූචි වැලේ ගිල්ල ඉද්දි. අදට පින්වත්නි අපි මේ කතා කරන වෙලාවෙත් මේ ප්‍රේතය අසූචි වලේ ගිල්ලා ඉන්නවා. අවුරුදු කෝටි ගණන් මේ වැරදි කාමසේවණේ. එක එක ගෑනු පිටිපස්සේ යෑම විපාක. මේ ලෝකේ මිනිස්සු hina වෙලා කතා කළාට ඊළඟට මේ ගණන් ගත්තේ නැතුණාට ආසාවල් වලට පෙළඹුණාට පාපේ පාපේමයි. ඊළඟට යාළු වුණත් කෙනෙක් යාළු වුණත් විවාහ වෙනකල් එයාව අයිති නෑ. දැන් අපි කියමු යාළු වෙච්ච ගෑන් ළමයෙකුයි පිරිමි ළමයෙකුයි පාකෙක් ඉඳලා හරි අහුවෙලා පොලිසියට ගෙනිච්චොත් ඒ අයගේ බාරකාරය විදියට ගන්න අම්මා තාත්තානේ. ඕන විවාහ වෙලා නම් මෙන්න අපි කසාද බැඳලා ඉන්නේ කියපු ගමන් ආ අම්මලා තාත්තලාට කතා කිල්ලන්නේ නැහැ ගෑණියයිති මිනිහට. ඒතර කොල්ලෙක් කෙල්ලෙක් අහුවෙච්ච ගමන් පාකෙක් ඉඳලා හරි පොලිසියට අල්ලනවා. ඒතර ලෝකේ නීතියේනෝ ඒ දෙන්නට ඒ දෙන්නයිති නැහැ. දෙමව්පියන්ටයි අයිති. එතකොට යාළු වෙලා හිටියත් ඒ ගෑන් ළමයා අයිති දෙමව්පියන්ට. ඒ පිරිමි ළමයා අයිති දෙමව්පියන්ට. සමාන්ද අයිති නැහැ. ඒ නිසා නීතිමේ වශයෙන් විවාහ වෙනකල් දෙදෙනාට එකතු වෙන්න අයිතියක් නැහැ. ඒක ලෝකේ වැරදි කාමසේවණී කියන එකටයි ධර්මයට වැටෙන්නේ. ඒ ගෙවල් වලින් ඒක මේ යාළුකම දැනගෙන තිබ්බත් අනාගතේ අනිවාර්යෙන් ඒ දෙන්න විවාහ වුණත් ඒකට අයිතියක් නැහැ. දැන් පින්වතුනි ලෝකේ හැමදැනම මේ පෞකාරකම් සිද්ධ වෙනවා. නමුත් මොකද කරන්නේ? ඒ ලෝකේ පෞකාරකම් සිද්ධ වෙනවා කියලා මේ ධර්මයේ යට යවන්නද? මේ තමයි සත්‍ය ධර්මය. ළඟදී පොඩි කොල්ල කුරුටෙක් ආවා මේ හාල් මැස්සෙක් වගේ කොල්ලෙක්. ඊට පස්සේ මොනවද දේවල් ටිකක් කියාගෙන මේ ඉස්කෝලේ යන වයසේ අවුරුදු 1000කට කෙල්ල 3 දිනේ කාමරවල තියාගෙන ඉඳලා තොර මං ඇහුවේ කෙල්ලන්ට දෙමව්පියෝ නැද්ද? ඒර ගානක්වත් නැහැ. ඊට පස්සේ මං කෝ උඹ අනාථ කළා උන්ට යන කලදසානේ උන්ට යන කලදසාවකෙන් දැන් වෙන කොල්ල තුන්දෙනෙක් කියලා වෙලාලු. සෙල්ලම් වගේ. මේ ටොපි චොකලට් කනවා වගේ. කරන්න දෙයක් නැහැ. ඒකයි අර පෞගිය දවස්වල අපි කෑගෙල්වේ අර මේ හත වසර ළමයිට මොකද්ද පොතක් දෙනවා කියලා. පුංචි කාලේ ඉඳලම වල්කම් පුරුදු කරනවා. ඉතින් සමාජයේ තියෙන දේවල්. ඉතින් මේ වගේ පින්පව් දැනගත්තොත් නම් කෙල්ලෙක් කොල්ලෙක් බේරෙයි. අහිංසකකමට කොල්ලෙක් කෙල්ලෙක් බේරෙයි. මේ සමාජයේ දඩාවතේ ගිහිල්ලා අනේ ළමයි බේරගන්නේ කොහමද? ඒකයි මම මෙතුවක් කල් කරන වැඩසටහනන් වලදී කිව්වේ පොඩි උන්ට පින්පව් ගැන කියලා දෙන්න. දරුවන්ට පින්පව් ගැන කියලා දෙන්න. දහම් පොතත් තෑගි කරන්න. මේ කතා කියලා දෙන්න. උන් බණ අහන්නේ නැත්නම් අහපු එකේ කෙටි සාරාංශේ උන්ගේ ඔළුව අසකගා කියලා දෙන්න පොඩි උන්ට. පුතේ මෙහෙම පින් තියනවා, පුතේ මෙහෙම පව් තියනවා කියලා. ඔය පුංචි කාලේම කියලා දෙන්න, ඔළුව ලොකු වෙලා ඔළුව මේ කුරුවල් වෙන්න කලින් පින් පව් ගැන කියලා දෙන්න. ඉතින් ඒ නිසා මේ ගොඩාක් පාපයක් රැස් වෙනවා මේ වැරදි කාම සේවනයේ. ඒ නිසා විවාහ වුණාට පස්සේ තමන්ගේ ස්වාමියා තමන්ගේ බිරිඳ ඉක්මවා යන්න තෝ වාසය කරන විදිය. දැන් මේ වගේ පව් වලට ඉදිච්චයිද තියෙන ඉක්මනට පුනරුවන් සරණ යන එක. අද ඉඳලා මේ පාපේ නොකර ඉන්න එක. එතකොට වැරදි සිහි වෙන හැම වෙලාවකම හිතන්න මම මේ වැරද්දෙන් ගැලුණා. මම මේ පාපෙන් වැළකුණා කියලා. මේ මේ නිරේ උපදිලා තියෙන්නේ මැරෙනකල් ඒ පව් වලින් ගැලවිලා නැහැ. ඒ මැරෙනකල්ම ඒ පාපෙම ඉඳලා. තමන් යන පාර වෙනස් කරගත්ත ගමන් ඒ විපාකයෙන් අයින් වෙන්න පුළුවන්. වෙන ජීවිතයක විපාකෙද ඊළඟ ජීවිතයේ දුක කියලා දෙන්නේ. ඒ අතරේ සත්පුරුෂයන්ගේ ඇසුරට වැටුණොත් සතර අපායෙන් නිදහස් වුණොත් ආපහු නිරේ වැටෙන්නේ. ඒ නිසා මේ හැම වෙලාවෙම හිතන වැරදි මං හදාගත්තා. මං ආපහු කරන්නේ අනේ ඉස්සර මොනවද නොදැනගෙන හිටියේ දැන්නේ පිම්පව්වා තේරෙනවනේ. හිතපු මට්ටමේ මං ගොඩ ඇවිල්ලා නේ කියලා හිතන්න. ඒ වගේ ජීවිතේ වෙනස් කරගන්න තිසරණ සහිත පංචශීලයේ රකින්න, ගොඩක් දන් දෙන්න, පින් කරන්න, නරක දේවල් වලින් ඈත් වෙන්න. මේ පව්කම් වල නිතර ඉදිලා ඉඳලා ඊට පස්සේ මේ පව්කම් වලින්ම මැරිලා ගියෝ. මේ දුකෙන් නිදහසෙන්ට අමාරුයි. බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ අමාරු වුණොත් එහෙම බුද්ධ ශාසනය නැති කාලේ කොහොමදත් අමාරුයි. කවුද පින් පව් ගැන කියලා දෙන්නේ? ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඔහොම ලෝකයක් තියෙනවා. ආයෙත් අපේ මුගලන් මහරහතන් වහන්සේ විජ්ජකූටයෙන් බහිනකොට පුරුෂ රූපයක් දැක්කා. ඔහු දෑතින්ම ගුලි කරගෙන ගුලි කර කර කර අසූචි කනවා. අසූචි වලක ඉන්නවා ගුලි කර කර අසූචි කකා කෑගහ දුවනවා. කපුටෝ, ගිජු ලිහිණියෝ, සත්තු ඇන ඇන වද දෙනවා. ඒ වද දෙද්දී අසූචි කකා දුවනවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ හිතුණා අනේ මෙහෙම සත්වේ ඉන්නවනේ මිනිස්සු මැරිලා ගිහලා මෙහෙමත් උපදිනවනේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් දේශනා කරනවා මොග්ගල්ලාන ඔය මිනිසයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මේ මේ මේ මිනිසයා මාන්නකාර බමුණේ. මේ මිනිසයා මොකද කළේ? සංඝයාට අමනාපිත නමුත් සංඝයාට දානෙට වඩින්න කියලා ආරාධනා කළා. එතකොට තෙරුන් වහන්සේලා ඒ බමුණු ගෙදරට දානේ දෙගියා. මෙයා දානේ භාජන පුරවලා තිබ්බේ අසූචි වලින්. ගෙදරට සංඝයා වැඩියට පස්සේ කිව්වා ඕන්න තියනවා බෙදා ගන්න කිව්වා. ඕන්න තියනවා බෙදා ගන්න කිව්වා. සංඝයා ඉතින් ඊට පස්සේ එතන හිටපු මිනිස්සු හාමුදුරන්ගේ පාත්‍ර ගත්තා. අර භාජන අයින් කළා අසූචි පාත්‍රවලට පුරවලා හාමුදුරන්ගේ අතට දුන්නා දැන් අරන් යන්න කිව්වා. මෙහෙමත් වෙලා තිනවා පින්වතුනි බුද්ධ කාලේ කාශ්‍යප බුද්ධ කාලේ නිරේ වැටුණා කියනවා. මැරිච්ච ගමන් යථාබතන් නික්කිතෝ ඒවා නිරේ. ඉසේ තියෙන බරක් බිම තිබ්බා වගේ නිරේ ඉපදිලා. ඊට පස්සේ නිරේ ඉපදුනාට පස්සේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් නිරේ දුක් ඉඳලා දැන් පෙරේත ලෝකෙට ඇවිල්ලා පෙරේ අසූචිකක ඉන්නවා. පින්වතුනි අපේ මහමෙවුනාවේ මුල්ම කාලේ අපි එක දිගට පින්දපාතේ වැඩියා. අපේ හාමුදුරුවෝ ඔක්කොම යකුනේ පින්දපාතේ. මුල් කාලේ උදේ වේලා අපි පින්දපාතෙන් යැපෙන්නේ. ඊට පස්සේ සමහර අය අන්‍යාගංකාර මිසදුටු ගම්වල සමහර අපේ අසපු ආරම්භ කළා. සමහර අසපුවල සම් පින්දපාතේ ගියාට පස්සේ සමහර පාර්ශ්වල් ලැබිලා තිබුණා. මුල්ම කාලේ මම මේ කියන්නේ පාර්ශ්වලේ ලියනකොට ගෙම්බේ. සමහර මේ දැන් තිබිලා තියෙනවා මේ ඉදිකටු ගහලා එච්චර තරහට හාමුදුරුවන්ට කෙසේ ගෙඩි ඉදිකටු ගහලා පූජා කරනවා. ඒත් අපි ස්වාමීන් වහන්සේලා එකපාරම වළඳන්නේ නැති නිසා සීයෙන් වළඳන්නේ. ඉතින් ඒ නිසා අහු වෙනවා. මේ වගේ ඉතින් අදත් ඕවා තියෙනවා නේද? ඉතින් ඒ කාලෙත් තියෙනවා. ඉතින් ඒ නිසා අපි දැන් ගොඩක් දුරට අපි පින්දපාතේ වඩින්නේ. අපි තෝරාගත්ත තැන් කිහිපයක පින්දපාතේ වඩිනවා මිසක්ක මේ ලෝ ඒ කියන්නේ අපි ඒ බුද්ධ කාලේ ඒ උතුම් ගුණධර්ම අද යුගයේ පුරුදු කරන්න හැදුවට පරිසරයෙන් ඒකට සපෝට් එකක් නැහැ, උදව්වක් නැහැ. ඉතින් ඒ නිසා ඉතින් බණ පොත් ටිකක් බලාගෙන පුළුවන් විදිහට මේ ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරනවා. ඔබත් එසේ කරන්න. පුළුවන් විදිහට ධර්මයේ හැසිරෙන්න. අරුපාඩු හදාගන්න, තෙරුවන් සරණ යන්න, කාසෝස් ගල මේ ලෝකෙට සාප කරන්න එපා. ඔහොම තමයි සංසාරේ සත්වයා. මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ වැඩ හිටපු කාලේ පොළොව ගව් හතක් වැඩෙන කල නිරේ හිටියා මේ මිනිසයා. දැන් ප්‍රේතේ. අදටත් ප්‍රේත ලෝකේ. ওই පව්කම් කරන මිනිසුන්ට අපි සාප කරන්න ඕනේ නැහැ පින්වත්නි. මේ මදිද මේ ලැබෙන විපාක. පව්කම් කරන මිනිසු ගැන කරුණාව ඇති කරගන්න. මේ මිනිස්සු සතර අපාය වැටෙනට පස්සේ පව් මේ සංසාරේ මව නොවිච්ච පියා නොවිච්ච කෙනෙක් නැහැ. අපේම කට්ටිය වෙන්න ඇති මේ. ඉතින් ඒ නිසා මේ සංසාරේට කලකිරීම ඇති කරන හොඳට බණ පොත් ටිකක් බලන්න. තින් දහම් කරන්න, සිල් ගන්න, පොයේට ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අන් අයට ධහම කියලා දෙන්න. ඊට පස්සේ ඔය කොල්ලෝ කෙල්ලෝ ෆෝන් වලින් පැය ගණන් කතා කරගෙන ඉන්න වෙලාවේ පොඩ්ඩක් මේ කතාවක් කියලා දෙන්නකෝ. පින් සිද්ධ වෙනවනේ. ධර්මයක් කියවෙන දවස් 10ක් කතා කළොත් කතා 10ක් කියලා දෙන්න පුළුවන්. ඒතකොට මේවා ඒතකොට මේ කතාව කියනකොට අපි කියමු ගෑන් ළමයි යාළු වෙන කොල්ලට කියනවා මේ මේ ප්‍රේත ලෝකේ විස්තර මෙහෙම පව්වල මේ විපාක තියෙනවා. ඒතකොට අර පිරි ළමයාට හිතට යනවා මෙයා පව්වලට බය ගෑන් ළමයි. ඊට පස්සේ එන්නේ මේ නරක දේවල් වලට. කොල්ලත් එහෙමයි. එතකොට එහෙනම් මෙයා මේ නරක දේවල් වලට එන්නේ නැහැ කියලා අතාරිනවනම් ඒ කොහොමදත් හොඳයි. මොකද එයා ඇසුරු කරලා තියෙන නරක අදහසින් ආදරයට නෙවෙයි. ඒ නිසා ඔබගේ ඒ සම්බන්ධතාවල තියෙන යාළුකම් ඇත්තේවද නැත්තේවද කියලා හොයාගන්නත් පුළුවන් බණ කියන්න ගියාට පස්සේ. දවස් දෙකක් ෆෝන් එකක බණ කියනකොට ඒකේ හරියන්නේ නැහැ. ඒකෙන් බණ කියනවා හැමදාම කියලා ෆෝන් එක තියෙනවනම් එතකොට තේරුම් ගන්න චරිතවල ස්වභාව. ඒ නිසා පින්වත්නි බලන්න මේ සංසාරයේ ස්වභාවය කොහොමද දේවල් සිද්ධ වෙලා තියෙනවා බුද්ධ ශාසනවල. ඉතින් පව කරන සත්වයා ආයෙත් අපගේ මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජු කූටෙන් බහිනකොට ත්‍රේතයෝ දැක්කා. මුගලන් මහරහතන් වහන්සේ වේළුවන ආරාමේදී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ලක්කන ස්වාමීන් වහන්සේට මෙසේ වදාළේ. ප්‍රිය ආයස්මතුනි, මෙහි මම ගිජ්ජු කූට පර්වතයෙන් පහළට වඩිද්දී ආකාශයේ ඇවිද ඇවිද යන හමක් නැති ස්ත්‍රී රූපයක් දැක්කා. සම්පූර්ණ ස්ත්‍රියක් හම ගහලා. ඉතින් භූත ගිජුලිහිනියෝ කාක්කෝ උකුස්සෝ පන්නා පන්නා කනවා. ඉර ඉරා කනවා. කඩ කඩා කනවා. එතකොට ඒ හමක් නැති ස්ත්‍රී රූපය වේදනාවෙන් කෑගහනවා. බොහෝ කොට වේදනාවෙන් කෑගහනවා. විලාප තියෙනවා. මට ඒවා දැකලා හිතුණා පුදුම සහගතයි මෙහෙමත් ඉන්නවනේ සත්‍යෝ. ස්ත්‍රී මෙහෙමත් උපදිනවනේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, ඔය සත්වයා මේ රජගහ නුවරම හිටපු වෛශ්‍රියාව ගණිකා වෘතිය කරපු කෙනෙක්. අනිත් අයට ඇඟ විකුණ විකුණ ජීවත් වුණා. තමන්ගේ හැම අනිත් අයට පෙන්න පෙන්න ජීවත් වුණා. දැන් හැම ගහලා හැමක් නැහැ දැන්. දැන් වේදන වේදනාව නිරේ උපදුණා අවුරුදු බොහෝ කාලයක්. දැන් ඔය කාශ්‍යප බුද්ධ ශාසනේ කලින් වෙච්ච දේවල්. දැන් මේ පෙරේතෙක් වෙලා. ඒකයි කියන්නේ මේ ලුණුයි බතුයි කන එක හොඳයි පව් කරන්න නැතුව. කැඳ ටිකක් බීලා ඉන්න එක හොඳයි පව් කරන්න නැතුව. දැන් මේවා දැන් ඇහුව දැන් කොළොම පැතිවල එක එක පැතිවල රංචු පිටින් හැදිලා ඉන්නවනේ. සමහර වෙලාවට අපි දන්නේ නැහැ. සමහර අය අපින් ප්‍රශ්න විසඳ ගන්න ආපුම සමහර වෙලාවට සමහර වෙලාවට ඔය ඇඟ මිරිකන තැන් තියෙනවා ඉස්පාත එනවා. ගොඩාක් දුරට නරකවල් වැඩ කරනවා. සමහර අය පිස්සු හැදිලා වගේ ඒවට ඇබ්බැහි වෙලා ඇවිල්ලා අපිට ප්‍රශ්න ලියුම් වලින් දීලා එවනවා කතා කරනවා. අපි මොනවද දෙන්නද උත්තර? මිනිසු කරන පව්කම්. අපිට ඒ වෙලාවට හිතෙන්නේ අපි මහාන වෙච්ච එක හොඳයි. අපිට උතුම් ඇසුරක් ලැබිච්ච එක හොඳයි. සත්පුරුෂ ඇසුර ලැබිච්ච එක හොඳයි. අනේ අපිට පින් පව් ගැන අහන්න ලැබිච්ච එක හොඳයි. අද කාලේ මිනිසුන්ට සල්ලි තියෙනවා නම් ඕනම ජරාවක්. සල්ලි ලැබෙනවා නම් ඕනම ජරාවක්. මෙන්න විපාක. කවුද වගේ කියන්නේ මේවට? මේ කී දොහක් කාලා බීලා ඉන්නද? අනිතක මනුස්ස ලෝකේ මොනවද කනවා කියලා කන්න තියෙන්නේ. ඉතින් මේ තමන්ගේ ජීවිතේ රැක ගන්න පව් කරලා මේ සත්‍යය බොහෝ දුකටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ තව තියෙනවා ප්‍රේතෙක් ගැන අම්මෝ මේවා ගැන නම් දැනගත යුතුයි. මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ වදාළේ. ත්‍රි ආශ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්යෙන් පහලට වදෙද්දී ආකාශයෙන් ඇවිද ඇවිද යන පිරිකුල් සහගත දුගදහමන ස්ත්‍රී රූපයක් දැක්කා. පිළිකුල් ගොඩාක් දුගඳ හමනවා කුණු වෙලා. ඉතින් භූත ගිජිලිනෝ කාක්කෝ උකුසෝ පිළිකුල් සහගත දුගඳ හමන ස්ත්‍රී රූපේ පස්සෙන් පන්නා පන්නා ඉර ඉරා කඩ කඩා කනවා. එතකොට මට හිතුණා අනේ මෙහෙමත් සත්වයෝ ඉන්නවනේ. මෙහෙමත් මිනිස්සු මැරිලා ගිහිල්ලා උපදිනවනේ කියලා මට හිතුණා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, ওই සත්වයා මේ රජගහනුවර මේ කාලේ හිටපු අනුන්ට අනවින කොඩවින කරන ස්ත්‍රියක් කත්ඟියේ. ඉතින් ওই ස්ත්‍රිය ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණන, අවුරුදු සිය ගණන, අවුරුදු දහස් ගණන, අවුරුදු ලක්ෂ ගණන් නිරේ පැහුණා. අන්තිමේදී ඒ පාපේ ඉතුරු විපාක විඳවන්නත් ওই විදිහේ උපතක් ලබාගෙන විඳෝ විඳෝ ඉන්නේ. ඔන්න අදෙවුණියන් කිරීමේ විපාක. කොඩවින කිරීමේ විපාක, අනවින කිරීමේ විපාක. පවුල් කඩා හිරවනවා. සමහර වෙලාවට අපි දැකලා තියෙන හාමුදුරුවරු කොඩවින කරගෙන සිවුරු අරවනවා, මේ ඉනා දෙනවා, වශී කර ගන්නවා, එපා කරවනවා, පිස්සු හදවනවා, අනවින කොඩවින. ජීවල් විහිරෙන්න, පාළු වෙන්න කරනවා, අනවින කොඩවින. නිරේ මේ පොළව ගව් හතක් වැඩෙනකල් නිරේ ඉන්නවා. ඊට පස්සේ ඇවිල්ලා පෙරේත ලෝකවල වාගේ සත්තු කකා ඉන්නවා. අර කොහෙදෝ අර මිනිස්සෙක් ඔය යක්කු බැඳගෙන වැඩ කරලා අවසානයේ මිනිස්සයා අවසාන කැමැත්ත ලියලා තියෙන්නේ මම මැරුණාට පස්සේ කාමරයට දාලා මේ වරුවක් වහලා තියන්න මිනිහ කියලා. එච්චරම රැට ඇවිල්ලා යක්කු මෙයාට කියනවා උඹ මැරෙනකල් ඉන්නේ අපි කියලා. ඊට පස්සේ මේ ඒ මිනිස්සයා මැරුණාට පස්සේ කාමරයට දාලා මේ තිබිලා තියෙනවා. වරුවකින් ගිහිල්ලා බලනකොට එක ඇඟිල්ලක් ඉතුරු වෙලා තියෙනවා මුළු මනුස්ස ශරීරෙම කාලයක් උ. එච්චර ඔය යක්කු බැඳගෙන වැඩ කළාට ඔවුන් කැමැති නේව කරන්නේ අවස්ථාව ලැබිච්ච දෙන මේ ඵල ගන්නවා. ඉස්සර තිබිලා තියෙන ඔය වගේ යක්කු බැඳගෙන වැඩ කරන කට්ටණින්ගේ දරුවන්ගේ බෙල්ල මිරි කළා තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් තමන්ගේ පවුලටත් ඉවර, ආත්මතු පරම්පරාවකට ඉවරයි. ඒ නිසා කවදාවත් මිනිස්සුන්ට අනවින කොඩිවින්නම් කරන්න එපා. ඒ වගේ පොතක් හමුණක් දෙන්න එපා. ඉතින් ඒක හරි භයානකයි. ඉතින් ඒ නිසා පින්වත්නි මේ වගේ පෞකාරකම් තියෙනවා. මිනිස්සුන්ට රුවන්වැලි ශ්‍රේ වැඳලා, ජයසිරි මහබෝධිණන් වහන්සේ වැඳලා, පිරිත් කියලා පහන් ගල්වලා, සෙත්පතලා, සෙත් ප්‍රාර්ථනා කරන්න. ඉතින් කවදාවත් මිනිස්සුන්ට අයහපත පිණිස හිතන්න එපා. තරහව පළියට ගිහිල්ලා පොල් ගහන්න එපා. පඳුරු ගැට ගහන්න එපා. මිරිස් සම්බලන්න එපා. කොණ්ඩෙන් ගොම ගහන්න එපා. මිනිස්සු එහෙමත් කරනවනේ. සීනි අඹරන්න එපා. ඒ වගේ විපාක එනවනේ. ඔවා කියන්නවත් එපා කාටවත්. ඊට පස්සේ ඇහෙන්න සලස්වන්නත් එපා. ආහවලාට මෙහෙම කරන්න ඕන කියලාවත් කියන්න එපා. ඒච්චර භයානකයි සංසාරේ. මොකද අපි ඔක්කොම නිදහස් වෙලාද දැන්? අපි කියන වචනේ එනවනේ සසරට. ඉතින් ඒ නිසා ඊට පස්සේ මෙහෙම දුක් විඳලා පෙරේත ලෝකවල දුක් විඳලා විඳලා මනුස්ස ලෝකෙට ආවට පස්සේ අහාක යන අනවින පොඩි වින රඳින වැඟට. ඇයි තමනු සංසාරය කළා තියෙන නිසා. ඒ නිසා අතිශයින් භයානක. එක පවුලක් කැඩුවොත් එහෙම මේ වගේ දුක් විඳලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා තමන්ගේ ජීවිතේ තමන් ආදරය කරන පවුල් කැඩිනවා සිය දහසක්. එක පවුලක් කැඩීමේ විපාක. මනුස්සගේ අතපයක් මොකක් හරි කැඩුවොත් එහෙම තමන්ගේ අතපය කැඩෙනවා 10000 වාරයක්. ඉතින් ඒ නිසා මේව ලේසි නෑ. සංඝයා වහන්සේ නමකට අනුතරක් කළොත් ආය කසාවතක් දකින්න වෙන්නේ නෑ සසරේ. අතිශයින් භයානක දේවල් පින්වත් මේවා. ඉතින් ඒ නිසා ඒක තමයි මංගුලිත්ත කියලා ප්‍රේත වස්තුවක් ඔය බුදුරජාන් වහන්සේ වදාළේ. ඊළඟට තියෙනවා පින්වත්නි මේ බලන්න සංසාරයේ ස්වභාවල් මොගලම් මහරහතන් වහන්සේ තමයි මේ දැක්කේ. යජ්ජකූට පාර්වතයෙන් පහළට වඩිනකොට මොගලම් මහරහතන් වහන්සේ දැක්කා එක ප්‍රේතයක් ඉන්නවා ආකාශයේ ඇවිදැවිද කෑක ගහ ගිනි අඟුරු වලින් වෙලී දහඩිය වැගිරෙන රත් වූ සිරුර ඇති ස්ත්‍රී රූපයක් දැක්කා. එතකොට ඒ ගිනි අඟුරු වලින් වෙලි වෙලි දහඩිය වැගිරෙන රත් වූ සිරුර ඇති ස්ත්‍රී රූපය වේදනාවෙන් කෑ ගහනවා. එතකොට මට හිතුණා ගිනි අඟුරු වලින් වෙලි වෙලි මේ ස්ත්‍රියක් කෑ ගහ. ප්‍රේත ලෝකෙ මේ යනවා එනවා. අම්මෝ මෙහෙමත් උපදිනවනේ සත්වයෝ ගිහිල්ලා කියලා මට හිතුණා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, ඔය සත්වයා කලින්ගු රටේ රජුරුවන්ගේ අගමේශිය වෙලා හිටියා. ඊට පස්සේ ඒ අන්තපුරේ එක කාන්තාවක් ඇවිල්ලා ඒ රජතුමාගේ පාවල තෙල් ගාලා තියෙනවා. ඉතින් අර සිනීදු ආදරෙන් තෙල් ගානකොට රජතුමාට මේ සතුටක් හිතිලා ආ ඔයාගේ නම මොකද්ද කින්ද මන්ද කියලා යන්තපුරේ දහස් ගණක් ඉන්නවනේ පොඩක් hina වෙලා කතා කරන ළඟ අගමහිසි ඉන්නවා ඊට පස්සේ ඒ අන්තපුරේ කාන්තාවත් hina වෙලා කතා කළා අගමහිසි හිටුණා රජතුමාගේ හිත ගියා දැන් මෙයාට කියලා හිතලා මේ රජතුමාට අර ඒ සීතල කාලේ රස්නේ පිණිස ගෙනල්ලා තිබ්බ අඟුරු කබල යහ පැත්තේ තිබ්බා රයිතුමා එතනින් නැගිටලා ගිය ගමන් අර අඟුරු කබල අර බිසව ගැඟට දැම්මනේ. ආන්තපුරි කාන්තාවගේ ඇඟට දැම්ම අඟුරු කබල. අන්න දැන් කිව්ව අවුරුදු කෝටි ගාන නිරේ දුක් විඳලා විඳලා විඳලා විඳලා දැන් ඇවිල්ලා දෙවි දෙවි නොකො ප්‍රේතාත්මය. එක වැඩයි කලේ. සමහර ගෙවල් මිනිස්සු උණු වතුර හලා ගන්නවානේ. හරහා ගිහිල්ලා උණු වතුර හරනවා. ඊට පස්සේ අතේ දිනයක දමලා ගහනවා කන බත් පිට පොලේ ගහනවා ඔයර කොහොම කර්ම හැදෙයිද එක පුංචි සිද්ධියක් පින්වතුනි මේ වහනකට බය හිතෙන්නේ නැද්ද මේ සසරනේ අපිට මොකද්ද තියෙන රැකවරණේ තුනුරුවන් සරණ ගියොත් මිසක්ක රැකෙන්න නම් ක්‍රමයක් නැහැ මුළු හදවතින්ම බුදුරජාන් වහන්සේ සරණ යන්න ධර්මයේ සරණ යන්න සංඝ රත්නයේ සරණ යන්න පංචශීලයේ රකින්න ගොඩාක් දන් දෙන්න රුවන්වැලි සෑයේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ දළදා වහන්සේ නිතර වැඳ ගන්න. සිරිපා කමල මයංගනී සෑයේ නිතර වැඳ ගන්න. අටමස්ථානයේ සොළොස්මස්ථානයේ වන්දනා කර ගන්න. අෂ්ටඵල දෙතිස්ඵල බෝධීන් වහන්සේලා වැඳ පුදා ගන්න. කොච්චර පින් කරන්න තියෙනවද? අසරණ මිනිසුන්ට උදව් කරන්න, විහෙර විහාර චෛත්‍ය බෝධි කර්මාන්ත වලට උදව් කරන්න. හම් වෙන පුංචි දේනොත් දන් දෙන්න. අපි යනකොට මේව අරන් යනවද? ඉතින් ඒ නිසා මේව අනිත් එක කරගත්තොත් මටද මේවා ඔබගේ සසර ගමනෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ඔයාලා හිතන්න ස්වාමීන් වහන්සේලා ධර්මයේ පිළිපැදලා ධර්මයේ ඇසුරු කළා උන්වහන්සේලා ඉහළ ලෝකවලට ගියොත් මාර්ගඵල ලැබුවොත් කියලා හිතන්න. ඒතර ඔබ සසරට වැටෙනව කවදද මොන කැහෙන්නේ? ආයේ කවදද දකින්නේ? ඇයි මේ බලන්න සතර ආපාය වැටෙනව පොළව ගව් හතක් වැදෙන කල නිරේ. අතිශයින් භයානකයි. ඒ නිසා මේ බියකරු සසර ගැන දිවසින් දැකලා කියන මේ දේවල් ගැන සුළු කොට තකන් දෙපා අවිශ්වාස කරන් දෙපා පිළිගන්න ඉස්සලා ඒකම ඔබව නිදහස් කරනවා මේ සංසාරේ ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ සංසාරේ ඊතරම්ම භයංකරයි මේ සසර දුකෙන් නිදහස් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ උපන් සත්වයාට තියෙන බය මොකක්ද හෙව්වා දුක්ඛමස්ස මහ භයං ලොකුම බය තමයි මේ දුක කියන එක මේවා සැපද නේ දුකනේ මේ සසරේ යන සත්වයාට තියෙන ලොකුම බය දුක. එතකොට අනේ අපිට කිසිම දුකක් නැහැ අපි කාලා බීලා ඉන්නවා කියනවා. මේවට වැටුණොත් බටහිර වන්නේ බටහිර මිනිසුන්ගේ වචන ගන්න එපා. මේ ශාස්ත්‍රඥ වාසික වචන ගන්න අපේ සිංහල මිනිසුන්ට ආවේනික වචන ටික ගන්න. නිකම් මේ සුළු කොට දකන්න එපා. බටහිර වචන වලින් සැනසෙන්න එපා. මම දැක්ක සමහර අය මොනවා හරි වැඩක් කළා මහන්සි වුණාම අනේ මට වෙරි ස්ට්‍රෙස් කියලා ඔහේ පෙල්ලෙනවා. ඒතකොට මං කල්පනා කරා අපේ අම්මලා කොච්චර වැඩ කළාද? ඒතකොට අම්මලා වැඩ කළා ගමේ මිනිස්සු වැඩ කළා ඒ මිනිස්සුන්ට වැඩ වැඩි වෙනකොට හිතන්නේ අනේ අපි අම්මලා විදිහට ගොඩක් මහන්සි වෙන්න ඕන. අපි වගකීමක් තාත්තලා විදිහට ගොඩක් වැඩ කරන්න ඕන අපි මහන්සි අපි වගකීමක් තියෙනවා. ගුරුවරයෙක් විදිහට මං ගොඩක් වැඩ කරන්න ඕන මට වගකීමක් තියෙනවා. ඒ වගේ අපේ සමාජයේ තිබ්බ වචන තමයි අපිට වගකීමක් තියෙනවා. දැන් පොඩ්ඩක් වැඩ කරගෙන පිට රට වචනයක් ගත්තා කිව්වා. ඔය ෂේප් කරලා දානවා. ඒකයි. ඒතකොට සිංහල මිනිස්සුන්ගේ හොඳ වචන ටිකක් තිබ්බ හොඳට කෙලස් තේරෙන. මොනවාරි මේ මොනවාරි කවුරු හරි දුන්නේ නැත්නම් හංගනවනේ අනේ යා ලෝබයි. ඒ වෙනුවෙන් ඉස්සර සිංහල මිනිස්සු කියන්නේ මේ කොන මිනිස්සු කොම්මැහි මිනිස්සු එහෙම කිව්වට පස්සේ හොඳට වදිනවා. ඊට පස්සේම තමන්ගේම කෙලෙස් ගැන ලැජ්ජ හිතෙනවා. දැන් ඉතින් එයා ලෝභයි. කිව්වම අනිත් එකිනා කියනවා ලෝභකම් නැත්තේ කාටද? නිකම්ම ෂේප් වෙලා යනවා. හොඳ වචන ගන්න. සිංහල භාෂාවේ වචන ගන්න. ඒතකොට කෙලෙස් එපා වෙනවා. ඒකයි මේ ධර්මයේ කියන වචන මාලාවක් තියෙනවා. නිරුත්තියක් කියලා එකක්. ශාස්ත්‍රූ තථාගත බුදුරජාණන් වහන්සේ ඒ කාලේ මිනිසුන්ගේ හදවතට දැනෙන වචන මාලාවයි මේ දේශනා කළේ. ඉතින් ඒ නිසා මේ කෙලෙස් වලට නම් ප්‍රශංසා කරන්න එපා. කෙලෙස් වලට නම් සොඳුරු වචන දාන්න එපා. මොකද සංසාරය යමක් ප්‍රශංසා කළොත් ඒක අපිට ලැබෙයි. යමකට පිළිකුල් කළොත්, නිඳා කළොත් ඒක බැහැර වෙලා යයි. ඒකට අපි කෙලෙසෙට නිඳා කරන්න පිළිකුල් කරන්න කෙලෙස් බැහැර වෙලා යයි. කුසල් වලට, සීලයට, ශ්‍රද්ධාවට, ගුණධර්ම වලට ප්‍රශංසා කරන්න. එතකොට ඒවා අපි කරා ළඟාවි. ඊට පස්සේ ඊළඟ විස්තරේ තියෙනවා අසීසක සූත්‍රය කියලා. අසීසක කියන්නේ හිසක් නැහැ, කවන්ද රූපය. කවන්ද කියලා කියන්නේ හිසක් නැති රූපය. ප්‍රියායස්මතුනි මම මෙහි ගිජකුළු පව්යෙන් පහලට වඩිද්දි ආකාංශයේ ඇවිද ඇවිද යන හිසක් නැති කවන්ද රූපයක් දැක්කා. ඒ ශරීරයේ පපුවේ තමයි ඇසුත් කටත් තියෙන්නේ. පපුවේම තමයි ඔක්කොම තියෙන්නේ, ඔළුව නැහැ. ඊට පස්සේ ඉතින් ප්‍රියායස්මතුනි භූත ගිජු ලිහිණියෝ කාක්කෝ උකුස්සෝ ওই හිසක් නැති කවන්ද රූපයේ පිටිපස්සෙන් පන්නා පන්නා ඉර ඉරා කනවා, කඩ කඩා කනවා. එතකොට හිසක් නැති කවන්ද රූපේ වේදනාවෙන් කෑ ගහ ගහ දුවනවා, යටි ගිරියෙන් කෑ ගහනවා. ඉතින් මම ඔක දැක්කට පස්සේ හිතුණා මෙහෙමත් සත්‍යෝ ඉන්නවනේ, මෙහෙමත් සත්‍යෝ ඉන්නවනේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, ওই සත්වයා මේ රජගහ නුවරම හිටපු හාරිත නම් වූ සොරුම් මරන්නේ, හොරු මරපු මිනිස්සේ අලුගෝසී දැක්කද? ඇයියා හොරු බෙල්ල ගහලානේ කපලා දාන්නේ. දැන් පුදුම සහගත කරනවා. ඔළුව කපලයි මැරුවේ, ඔළුව නැතුන් ඉපදුනානේ. පුදුම සහගතයි, පුදුම සහගතයි මේ කර්ම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපායේ බොහෝ කාලයක් දුක් විඳලා දැන් ওই ප්‍රේතෙක් වෙලා ඉන්නවා කියලා. දැන් ඊටර ওই ප්‍රේත ලෝක වලට පින්වත්නි මේ පින් අනුමෝදන් කිරීමේ නැහැ, මොකක්වත් නැහැ. එතකොට මේ ප්‍රේතයෝ තවමත් ওই විදිහටම දුක් විඳිනවා. ඊළඟට තියෙනවා බික්කු සූත්‍රය කියලා. මේකේ පුදුම එකක් මේ කියන ප්‍රියායසුන්තනේ, මෙහි මම ගිජුකුළු පහුවේ පහළට වඩිද්දී ආකාශය ඇවිද ඇවිද යන භික්ෂුවක් දැක්කා. ඔහු පොරවා සිටින සිවුර සම්පූර්ණයෙන්ම ගින්නෙන් ඇවිල්ලා දිලිසෙනවා. පාත්‍රයත් ගිනිගෙන දිලිසෙනවා. ඉනේ බැඳු පටියත් ගිනිගෙන දිලිසෙනවා. මුළු කයම ගිනිගෙන දිලිසෙනවා. එතකොට ඒ භික්ෂුව වේදනාවෙන් කෑ ගහනවා. අනේ මට ඉතින් අනේ කියලා වේදනාවෙන් කෑ ගහනවා. එතකොට මට හිතුණා පුදුම සහගතයි, හාමුදුරුවරුත් උපදිනවනේ මෙහෙම කියලා. භික්ෂුවන්ටත් මේක වෙනවනේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මේ මහණෙනි, කාශ්‍යප බුද්ධ ශාසනයේ මහානකම් වරද්දාගත් උන්වහන්සේ නමක් කෝ පාපී. පින්වත් මහණෝ, ওই සත්වයා කාශ්‍යප බුද්ධ ශාසනයේ කාලේ පාපී භික්ෂුවක්. ওই පුජ්‍යලයා ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ කාලයක්, අවුරුදු 100 ගණන්, අවුරුදු 1000 ගණන්, අවුරුදු ලක්ෂ ගණන් නිරේ පැහුණා. අන්තිමේදී පාපී ඉතුරු ටික විඳවන්න ওই වාගේ පෙරේත ජීවිතයක් ලැබුවා කියලා. ගැලවිල්ලන්නේ මහානකම සිවුර දාගත්තා කියලා ගැලවිල්ලක් නැහැ. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා වටින්නේ ප්‍රතිපත්තිය. අඩුපාඩු හදාගන්න එක, වැරදි හදාගන්න එක, ධර්මයේ හැසිරෙන එක වටින්නේ. සිවුර දාගත්ත පළියෙන් හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා සිවුර දාගත්ත පළියට හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා නම් කරන්න තියෙන එකයි, ඉපදීච්ච ගාම කහපාට රෙද්දකින් වහ ඔතන එක කියවෝ. එහෙම ඔක්කොම ප්‍රශ්න ඉවර වෙනවා නම්, සක්කාය දිටිය නැති වෙනවා නම්. ඉතින් එහෙම එකක් නැහැ. ඉතින් මේ උන්වහන්සේලාටත් මෙහෙම වර්ධිනවා නම් ඉතින් හතර වර්ගයක් කොහොම නිවන් දකින්නද? ධර්මයේ හැසිරුණොත් පුළුවන්. ඒ බණට එකඟ වුණොත් තිස නැමුවොත් පුළුවන්. නමුත් ගොඩාක් බලන්න පින්වතුනි, මහාන වෙච්ච ස්වාමීන් වහන්සේලාගේ පෞල්ම ගොනු කරගන්න තියෙන අමාරුව. කවුරු හරි පෞලක ඉන්නවා බණක් නම් අහන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ පැවිදිච්ච ස්වාමීන් වහන්සේට යටහත් පහත්ව බණපදයක් අහලා සැනසීලා මේ සසරෙන් නිදහස් වෙන්න හිතුවොත් හොඳයි. නැත්නම් ඉතින් අර පරණ විදිහටම කල්පනා. ගොඩාක් අය එහෙමයි. අම්මලා තාත්තලා කල්පනා කරනවා පුතා කියලා. සහෝදරය කල්පනා කරනවා ඔය අපේ අයියානේ මල්ලිනේ කියලා. නෑදෑය කල්පනා කරනවා ඔය අපේ ගම්වල හිටපු අයනේ කියලා. අර මේ සංඝයත් එක්ක අර දහන් ඇසුර ලබන්නේ. ඒක මහා අයහපතක්. ගොඩාක් ස්වාමීන් වහන්සේලාගේ ගෙවල් වල සමස්තයක් වශයෙන් නෙවෙයි, ගොඩාක් ස්වාමීන් වහන්සේලාගේ ගෙවල් වල ජීවිත අර පහන් කනුව වගේ. පහන් කනුවක් තිබිලා උඩ පහන දැල්වෙනවා, වටේටම එළියයි, කනුව මුලට අඳුරුයි. ඒ වගේ ගොඩාක් ගෙවල් වල මිනිස්සු ඔක්කොටම ධර්මයේ දේශනා කරන්න පුළුවන්. ගෙදර එකතු කරලා බණක් කියාගන්න බෑ. ඒ නිසා මේ සසර කියන එක පුදුම සාගතයි. මොකද ඒ ගෙදර හිටියොත් පස් දිනේක ලෝක පහකින් ආවේ. මොනවා කරන්නද? ඉතින් ඒ නිසා මේ ධර්මයේ තියෙන නුවණැත්තාට පෞලයට නෙමෙයි බණ තියෙන්නේ. බණ තියෙන්නේ පඤ්ඤාවන්ත අසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස ප්‍රඥාවන්තයාටයි ධර්මයේ තියෙන්නේ. දුෂ්ප්‍රඥ කෙනාට නෙමෙයි. එසා පෞලේ හෝ බාහිර හෝ ගමේ හෝ රටේ හෝ කොයි හරි තැනක ප්‍රඥාවන්තයෙක් ඉන්නවද ඔහු පිණිසයි ධර්මයේ තියෙන්නේ. එසා තේරුම් ගන්න මේ සසර ගමන ඔක්කොටම පොදුවේ තියෙන්නේ. ඉතින් මේ ගැලවෙන්න තමයි මහානකම තියෙන උතුම් සත්පුරුෂ ඇසුරේ ගුරුවරු ඇසුරේ ධර්ම ඉගෙනගෙන හිත පාලනය කරගෙන අමාරුවේ මේකෙන් ගොඩ යන්න ඕන. ලේසි නෑ. කාටවත් දුෂ්කරයි. පැවිදි ජීවිතේ දුෂ්කරයි, ගිහි ජීවිතේ දුෂ්කරයි. ඉතින් අනිත්‍ය තේරෙනවා නම් හිත හදා ගන්න පුළුවන් මේවා අනිත්‍යයි කියලා. ඉතින් පින්වත්නි තව තියෙනවා භික්ඛුනි. භික්ෂුණියකුත් ඒ වගේ පාත්‍ර සිවුරු පිටින්ම උපදිනවා. මොකද එයාලා මහානකමටත් ආසයි, වැරදිත් වෙනවා. ඉතින් වැරදි හදාගන්න නැතුව වැරදි කර කරම ඉන්නවා සිවුරත් රැකගෙන. ඉතින් කොහොම හරි අර සිවුරට තියෙන ආසාවත් එක්කම ප්‍රේත ලෝකෙත් ඉපදුනා සිවුර පිටින්. ඒක පුදුම සහගත දෙයක් පින්වත්නි. ගිනි ගන්නවා ඊට පස්සේ. ඉතින් කියන බුදුරජාණන් වහන්සේ අදාළ ওই භික්ෂුණියත් කාශ්‍යප බුද්ධ ශාසනේ වරද්දගත්ත කෙනෙක්. ඒ හේතුව පව් වැඩ කරලා ඉතින් හොඳට පෙනී ඉඳලා ඉතින් නිරේ ගිහිල්ලා ඉපදිලා ওই ඉතුරු ටික විඳවන්න ප්‍රේත ලෝකෙට ඇවිල්ලා කියනවා. ගිනි ගන්නවා. ඊට පස්සේ සික්කමානාවක්. සික්කමානාවක් කියන්නේ මේ උපසම්පදාවට පුහුණු වෙනවා. සාමනීරියක් උපසම්පදාවට අවුරුදු දෙකක් වෙනව පුහුණු වෙන්න ඕන. ඒ කාලයක් තියෙන එකට කියන සික්කමානා කියලා. ඉතින් ඒ වගේ කෙනෙකුත් මේ ගිනිගෙන ඉන්නවා දැක්කා. බුදුරජාණන් වහන්සේ වදාළා ඈත් කාශ්‍යප බුද්ධ ශාසනේ වරද්දගත්ත කෙනෙක්. දැන් ඊතුරු ටික නිරේ ගිහිල්ලා ඊතුරු කර්මක විපාක ටික විඳින්න ආවා කිව්වා මනුස්ස ලෝකෙට. මේ ප්‍රේත ලෝකෙට දැන් ওই විදිහට ගිනිගෙන ඉන්නවා කිව්වා. සාමනීරයෙකුත් ගිනිගෙන ඉන්නවා දැක්කා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා ඔයත් දැන් බලන්න කාශ්‍යප බුද්ධ ශාසනේ ඉඳලා අපේ බුද්ධ ශාසනයේද පොළොව ගව් හතක් වැඩිලා. පින්වතුනි කාශ්‍යප බුද්ධ ශාසනේ ඉඳලා අපේ බුද්ධ ශාසනේ දක්වා අතර කාලයේම සිද්ධ වෙච්ච ජාතක කතාම තියෙනවා 400 ගානක්. කොච්චර පුදුම සහගතයිද? කාශ්‍යප බුද්ධ ශාසනේ ඉඳලා අපේ බුද්ධ ශාසනේ අතරතුර තමයි මකාදේව රජුරුවන්ගේ ශක්තිති පරපුර එන්නේ. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 336,000යි. මකාදේව රජුණන් කාලේ අවුරුදු 336,000ක් මිනිසුන්ට ආයුෂ තියෙන කාලේ ඒ රජපුර පරපුරේම ඉඳලා තියෙනවා මේ මහාන වෙච්ච අයම මිනිස්සු 7400ක්. මේ ශක්‍රීය රජවරු 7400ක්. එතකොට එක රජ කෙනෙක්ගේ ආයුෂ අවුරුදු 336,000යි. ඒක වැඩි කරන්නකෝ 7400. ඔය එක මකාදේව රජුරන් ඉඳලා නිමි රජුරෝ දක්වාම සක්විති પરම්පරාවට විතරක්. කාශ්‍යප බුද්ධ ශාසනයේත් අපේ බුද්ධ ශාසනයේත් අතර ඊට අමතරව තව කොච්චරද? මහා සුදර්ශන සක්විති රජුරෙන් කාලේ ආයුෂ ගේ ජීවිතේ 84,000යි, මේ රජකමේ 84,000යි, පැවිද්දේ 84,000යි. ඒ ඔක්කොම කාශ්‍යප බුද්ධ ශාසනයේත් ගෞතම බුද්ධ ශාසනයේත් අතර ජාතක කතා වලින් 500කට කිට්ටු වෙන වගේ බුද්ධ ශාසන දෙක අතර එතකොට පොළොව ගව් හතක් උඩට වැඩෙනකල් ඒ වෙනකල් මේ මහාන වෙච්ච උන්නහන්සේලා සාමනීරය සාමනීරියය ඔක්කොම මහානකම් වරද්දාගෙන නිරේ වැහිලා දැන් ප්‍රේත වෙලා අදටත් ඉන්නවා. ලේසි නෑ. හැබැයි තෙරුවන් සරණ ගියෝ හොඳට සරණේ පිහිටලා අඩුපාඩු හදාගෙන සිල් පිරිසුදු කරගෙන අඩුපාඩු වෙනකොට සිල් පිරිසුදු කරගෙන තෙරුවන් සරණ ගිහිල්ලා බණ දහම් ඉගෙනගෙන අන් අයටත් කාරුණිකව බණපදයක් කියලා දීලා මේසු මුලා කරන්නේ නැතුව අහිංසකව සාසන ප්‍රතිපදාවේ ගියොත් අන් අයට ඉරිෂ්‍යා කරන්නේ නැතුව ඉතින් මේ සසර ගමනනේ තියෙන කාටවත් වැළකෙන්න මෙතනින් කියන්නකෝ මෙච්චර කාලයක් සංසාරේ භයංකාරකම ගැන ඉගෙන ගත්තා බේරුණ කෙනෙක් කියන්නකෝ මේ අහවල් අයිති නම් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා මාර්ගඵලලාභින්ද නම් බේරෙන්න පුළුවන්. ඒ මාර්ගඵලලාභී උත්සමයේ සතර අපායන් නිදාස්. අනිත් අයගේ කර්ම පන්නා පන්නා විපාක දෙනවා. මේක තමයි බියකරු සසර කියන්නේ. දිවසින් දුටු බියකර සසර මේකයි. මේ නිකන් වැඩසටහන් කරන්න ඕන කමද කරන ඒවා නෙමෙයි, මේක තමයි සංසාරය. අනේ කවුරු හරි ගැලවෙන්න දරු මුණුබුරන්න කියලා දෙන්න මෙහෙම සසරක් තියෙනවා කියලා. ඉතින් මේ විදිහට සාමනීරි මේ විදිහට ඉතින් වෙච්ච දේවල් මොගලම් මහරහතන් වහන්සේ ගිජ්ජකූටෙන් බහැලා දැකපු දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙතුවක් මෙච්චර විස්තර වින්වතුනේ ත්‍රිපිටකයේ තියෙන මෙතුවක් කල් වැඩසටහන් වලින් කියලා දුන්නා. ඊට පස්සේ දැන් අපි ඊළඟ වැඩසටහන කියලා දෙන්නම්. මේ වාගේ දේවල් වලින් ගැලවෙන්න මොකක් හරි, කියන්නේ අපායේ වැටිලා බේරිච්ච අය කිහිප දෙනෙක් ඉඳලා තියෙනවා. අපායේ වැටිලා දොර ළඟට ගිහිල්ලා බේරිලා ආපු අය. ඒ අයගේ විස්තර කීපයක් කියලා දෙන්න. ඒ වගේ මේ වාගේ නොවැටෙන්නේ කොහොමද? ඊළඟට අසුර ලෝකයේ ස්වභාවය කොහොමද? ඒවා ශක්තිපමණින් කියලා දෙන්න උත්සාහ කරන්න. ඉතින් හොඳට මේවා තේරුම් ගන්න. මේ බුද්ධ ශාසනය දැන් අපිට විතරක් අමුතුවෙන් කවුරුත් කියන්නේ අමුතුවෙන් වෙනම ලොකු ස්වාමීන් වහන්සේ වෙනම අපි ළඟ තියන කුටු කුටු ගලව ගන්නලා නැහැ. සියලු දෙනාට ධර්මයේ විවෘත කළ තියෙනවා. අපිට ලැබෙන ගුරු ඇසුර ඔයාලටත් ලැබෙනවා. මේ පොත්පත්වල නෙවෙයි තියෙන්නේ. දැන් මම ඔය කියපු සම්පූර්ණ කතා විස්තර ටික සංයුත්ත නිකාය දෙක ලොකු ශාන්ති පරිවර්තනය කළා තියෙනවානේ. මෙතුවක්කල් ප්‍රේතවත්වයේ කියපු කතා දුකසේ විඳින කර්ම විපාක කියලා අටුවත් එක තියෙනවානේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අපි කියවන්නේ නැහැනේ. ඒ නිසා සත්පුරුෂයන් වහන්සේලා ලෝකෙට ධර්මයේ විරුද්ධ කළා. පිහිට සලසා ගන්න එක අපි කරන්න ඕන. තව එක මේ මෑත භාගයේ තියෙන ප්‍රේතයන්ගේ යම් විස්තරයක් කියන්න. බුදුරජාණන් වහන්සේගේ ජයසිරි මහ බෝධීන් වහන්සේ බුද්ධ ගායාවේ අපේ සිංහල ස්වාමීන් වහන්සේලා මිහිඳු මහරහතන් වහන්සේගේ පස්සේ කාලේ වන්දනා කරන්ද නැවෙන් ගිහිල්ලා ඉන්දියාවේ කැලෑමැදින් යනකොට රාත්‍රියක් වෙලා විශාල අඩි 600ක් විතර දිග ගල් පර්වතයක් තිබිලා පර්වතයේ උන්නාන්සලා නැවතුණා. ඊට පස්සේ ඒ පර්වතයේ උන්නාන්සලා සක්මන් කරනකොට රෑ දැක්ක ඔළුවක්. ඊට පස්සේ තිරුණාන්සලා දැක්ක මේ පර්වතයක් කියලා තිබ්බට මේ ගල් පෙරේතේ. ඒ ගලක් විදියට ඉන්නේ පෙරේතේ. උන්නාන්සලා කන්දෙන් බැස්සා. බැහැලා ඇහුවා එම්බා පෙරේතේ උඹ කවුද? අනේ මං කාශ්‍යප බුද්ධ ශාසනේ මැරිලා ගිහිල්ලා ඉපදිච්ච පෙරේතේ කිව්වා. ඔබ මොකද්ද කරේ? සංඝයාට අයිති දේවල් කෑවා කිව්වා. සංඝයාගේට පූජා කරපු වතුවල ආදායම ගත්තා කිව්වා. සංඝයාට පූජා කරපු දේවල් හොරෙන් ගෙනියලා පවුල් නඩත්තු කළා කිව්වා. සංඝයාගේ දේවල් විනාශ කළා කිව්වා. සංඝයාට අයිති ඉඩම් විකුණවුවා කිව්වා. කාශ්‍යප බුද්ධ ශාසනේ ආරාම. ඒ වගේ ඵල විකුණලා ඒ වගේම පවුල් නඩත්තු කළා. ඒ වගේ විපාකයක් විදිහට හෙල්ලෙන්න බැරි ගල් පෙරේතෙක් වුණා කිව්වා. දැන් ඊට පස්සේ ඇහුවා ස්වාමීනි මේ මොන කාලෙද? මේ තමයි ගෞතම බුද්ධ ශාසනය. අනේ මේ මහ පොළොව ගව හතක් වැඩෙනකන් මම මේ ගලක් වගේ වෙලා කිව්වා. ස්වාමීනි මගේ විස්තරය යම් කෙනෙක් දැනගත්තා ද එදා ඉඳලා දවස් 7කින් මාව පිච්චෙනවා කිව්වා. ඉතින් උන්වහන්සේලා දවස් 7ක් ඒ කැලේ නතර වෙලා ඉඳලා තියෙනවා. 7 වෙනි දවසේ ඒ ගල පිච්චිලා තියෙනවා. ඒ ගලේ පිච්චිච්ච ඒ ගින්දරේ එළියෙන් ඒ ස්වාමීන් වහන්සේලා පයින් ඇවිල්ලා තියෙනවා. යොදු ගව එකහමාරක්. අර ගින්දරේ එළිය එච්චර දුරට වැදිලා තියෙනවා. පර්වතේ ගිනිගන ගල් පෙරේතයෝ සමහර කැලෑවල ඔය අපිට ගල් පර්වත පේන ඕවටම බද්ධ වෙලා දැන් මිනිස්සෙක් මේ ඉන්නවා. මිනිස්යාටම ප්‍රේතෙක් බද්ධ වෙන්නේ අපිට පේන්නේ මිනිස්සයා. නමුත් ප්‍රේතෙක් බද්ධ වෙලා ඉන්නවා. ඒ වගේ අපිට පේන්නේ ගලක්. ඒ ගලට අමනුෂ්‍යයා ප්‍රේතයා බද්ධ වෙලා ඉන්නවා. පුදුම සහගතයි. දැන් රුක් දෙවියෝ අපිට පේන්නේ. රුක් දෙවියෝ ගහට බද්ධ වෙලා ඉන්නවානේ. අතු කපනකොට රුක් දෙවියන්ගේ ඇඟට ඒ වේදනාව දැනෙනවානේ. උදුමසහගත දේවල් තියෙනවා සංසාරේ. ඊළඟ තව එක පෙරේතෙක් දැකලා තියෙනවා ඒ ලංකාවේ තිරුණාංශේලා. ඒ ගලක් මැද නිකන් ගල් කණුවක් වගේ පස්සේ බමුණු පෙරේතේ. ගල් කණු පෙරේතයා. ඊට පස්සේ ඇහුවා ඔබ මොකද්ද කරපු කර්මය? අනේ කාශ්‍යප බුද්ධ ශාසනේ බුදු සසුනට පූජා කරපු ඉඩමක මේ කණුව එහා පැත්තෙන් ගහලා තමන් ඉඩම පොඩ්ඩක් වැඩි කරගෙන කණු වෙනස් කළා. අදට තියෙනවානේ මේ කණු ඇවිදින ඒවා. ඉමේ කණුවක් වෙනස් කළා. දැන් ඒ පොළොව ගව හතක් වැඩෙන කල් පෙරේතේ. පුදුම සහගතයි. ඒතනින් පස්සේ මුත් නිරේතේ යන්නේ. මෙහෙමත් ඉන්නවා පින්වත් මේ പ്രേත අය. තව තියෙනවා එක විහාරයක මේ ඒ විහාරේ හාල් තිබිලා තියෙනවා. මිනිස්සෙකුට මේ නෑදෑය පත්‍යක් ඇවිල්ලා කෑමක් දෙන්න වෙලා හාල් නෑ ගෙදර. ඉක්මනට පන්සලට පැනලා ආඳුර නෑ ඒ දවස්වල. ඒ ආරාමයේ තිබ්බ හාල් ටික හොරෙන් අරන් ඇවිල්ලා කාලා. හාල් පෙරේතෙක් කියලා ඉපදිලා. ගිනි ගන්න ඇඟක් එක්ක ගිනි ගන්න මේ පෙරේතෙක් කියලා ඉපදුනා. ඉතින් ඒ කාලේ සද්ධාතිස්ස රජුගෙන් කාලේ මහල් කරත 60ක් හෝ 60,000ක් වගේ මට මතක නැහැ පූජා කරලා පිනක් දුන්නාට පස්සේ එවුනේ යාන්තම් ඒ පෙරේතයා ඒ දුකින් ගැලවිලා තියෙනවා. ඉතින් ඔය වගේ පින් දෙන්න කවුද අද කාලේ ඉන්නේ? ඒකයි ඉස්සර අපි ගෙවල් කිව්වා මේ නියපොතට දාඩිය දානකල් සංඝයාගේ දේවල් ගන්න එපා. වැඩක් කරනවා නම් වැඩක් කරපල්ලා කියලා. ඉතින් ඒ නිසා මේ 아무තු බයක් ඇතික සංඝයා කැමැත්තෙන් පුතා මේක කන්න, දුව මේක ගන්න. ඊළඟට මේ ඔයාලා මේ ශ්‍රමදානය කරනකොට මේ තේ ටික බොන්න, මේ කෑම ටික කන්න. මේක ඇරන් යන්න. එහෙම සංඝයා කිව්වොත් මේ සක්කා. තමන්ගේ හිතුමතෙන් අධිකාරියෙන් මමයි සභාපති, මමයි ලේකම්, මමයි කමිටිය. ඒකනේ දැන් අපි අසපුල 아무තු කමිටි නැත්තේ. ඒ කමිටි භයානකයි. ඊට පස්සේ සංඝයා පරිපාලනය කරන්න යනවා. තව විස්තර ටිකක් ඊළඟ වැඩසටහනේ කියලා දෙන්න. එච්චර භයානකයි මේ කර්ම ශක්තිය. කවුද මේ වට වග කියන්නේ? මේ නිසා සංසාරයේ බියකරු කියන එක නිකං දේශනා කරපේකන් නෙමෙයි. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම අසංකීය ගණන් දරුවෝ දන් දෙදී අවබෝධ කරන්නේ නිදහස් වෙන්නේ සුළුපටි සසරකින්ද? ඒ නිසා මේවා තේරුම් ගන්න. පව් කියන જાතිය නම් කරන්න එපා. කුසල් කරන්න, තෙරුවන් සරණ යන්න, පින් කරන්න, ධර්මයෙන් නිතර අහන්නේ, ධර්මයෙන් තමයි ජීවිතය හදාගන්න විදිය ටික ටික තේරෙන්න පටන් ගන්න. අපි කවුරුත් හික්මෙන අය. ඉතින් ඒ නිසා ඔබට මේ දහම් ලාභය ලැබිච්ච වෙලාවේ ඔබේ ජීවිතේ ධර්මයෙන් ආලෝකමත් කරගන්න. ඉතින් ඒ සඳහා ඔබට භාග්‍ය ලැබේවා, සතර අපායන් නිදහස් වේවා. මේ පින් බලයෙන්ම ධර්මයේ ඇසු, ඒ වගේම දායකත්වයේ දරුව මේ පින් බලයෙන්ම ඔබ සසර දුකින් නිදහස් වේවා කියලා අපි එකකින් ආශිර්වාද කරනවා. පින්වත්නි, අද දවසේ දිවසින් දුටු බියකරු සසර දහම් වැඩසටහන සඳහා දායකත්වය දරන්නේ මැද පෙරදිග සේවයේ නියුතු පින්වත් ආර්.එම්. කුසුමලතා මහත්මිය, ආර්.එම්. ගුණරත්න මහත්මයා, එස්.එම්. අනුර සමරකෝන් මහත්මයා විසින් දැනට පවතින කොරෝනා වෛරසයක ගොදුරු නොවි සුවසේ රැකියා කටයුතු කරගෙන මේ තුනුරුවන් සරණ ලබාගෙන වාසය කරගෙන ඉඳ ලැබේවා කියන සේ ප්‍රාර්ථනාවයි. ඉතින් අපි ඇත්තටම මේ වැඩසටහන් පටිගත කරන්නේ මේ ලංකාවේ ඇඳිරින් නීතිය පනවලා මේ ලංකාවේ මේ වගේ භයානක තත්ත්වයක් තියෙන කාලය ඇතුළත පටිගත කළයි ඔබට දැන් මේ පසුව විකාශනය කරන්නේ. ඉතින් මේ කාලෙත් මේ පින්වතුන් අරුබුදවලට මැදි වෙලා ඉදෙමුත් මේ දායකත්වයේ දරලා මොදල් ලෙවලා මේ දහම් වැඩසටහන් ප්‍රචාරය කරන්න මැදිහත් වෙනවා කියන එක මේ පින්වතුන් කොච්චර දෙයක්ද මේ අරුබුද මැද කරගන්න පින ලොකු යහපතක්. ඉතින් ඒ නිසා අපි සියලු දෙවි දෙවියන් වහන්සේලාට පින් දීලා සීපත් කොට සිටින්නේ මේ පින් අනුමෝදන් වෙලා මේ සියලු දෙන ආරක්ෂා කරන්න මේ ලංකාවේ ලෝකයේ තියෙන ව්‍යසන දුරු කරන්න අපේ මව්රට ආරක්ෂා කරන්න මිනිසුන්ට කරදරයක් වෙන්න දෙන්න එපා. සියලු දෙනාට සෙත් සලසන්න සියලු දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා පින් පමුණනවා. මිය පරලෝකීය ඥාතීන් සියලු දෙනාට පින් අනුමෝදන් වී පරලෝක සැපේටපත් වේවා කියලා පින් පමුණනවා. පරම පූජනීය ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී දීර්ඝායස සම්පන්නිය සැලසේවා. සියලු ස්වාමීන් වහන්සේලාට අනගාරි කමෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වී ඒ සියලු දෙනාට ඒ සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. ඒ වගේම මැද පෙරදිග සේවයේ නියුතු පින්වත් ආර්.එම්. කුසුමලතා මහත්මිය, ආර්.එම්. ගුණරත්න මහත්මයා, ආර්.එම්. අනුර සමරකෝන් මහත්මයාතුළු පිරිසට මේ පින් අනුමෝදන් විත්වා සියලු දෙනාට මේ පින් බලයෙන් සතර අපායන් නිදහස් වීමේ, දුක් විඳින සංසාරයෙන් නිදහස් වීමේ වාසනාව ලැබේවා. ඒ වගේම ඔබ සියලු දෙනාටත් ඒ වගේ විශේෂයෙන් කොරෝනා වෛරසයේ දුරු වෙලා මේ ලෝක ව්‍යසන දුරු වෙලා රෝගීන් සුවපත් වෙලා යහපත සැනසෙල්ල ඇති වේවා. ඒ වගේම ඔබ සියලු දෙනාට හැදු වැඩු දෙමව්පියන්ට, ඥාතීන්ට, බඳු මිත්‍රාදීන්ට පින් සිදු වේවා. අපි කාටත් මේ භයංකර සංසාරයෙන් නිදහස් වීමේ වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.